mais que l'on me doute. Tandis que l'on guéné, il y fit mes bidous. L'oublié est fardéna, surangéna, bien guéné, madara, mal, mais que l'on me doute. මටනැත වරම් ඔබ හට තරම් මදාරාමල් නෙත නොමදුදු මදාරාමල් නෙත නොමදුදු සඳීකෙලුම් ගිනි ඉහිපිනිිබිදු සීත වූ විමව් අරණේ ඈත තාරකාසෙවනේ මගේ හද දුටු මාසිත පැතු මදාරාමල් නෙත නොමදුදු මදාරාමල් නෙත නොමදුදු සඳීකෙලුම් ගිනි ඉහි ගිනි බිඳු ඔබී ඇත පා